මොකක්ද අපේ සරණයි කියන්නේ? මම දන්නේ තුන් සරණයි කියන එක. එහෙම නැත්නම් බුදු සරණයි කියන එක පමණයි. මම දන්නේ ඒකයි මං අහන්නේ. එදත් මං ඇහුවා මේ අපේ ගිහිල්ලා තියෙන පහසුලට කියලා. ඉතින් මේක උන්වහන්සේගෙන් ඇහුවා නම් වඩා හොඳයි. මොකද දැන් උන්වහන්සේට මම හම්බුණාත්ම දුරකතනෙන් කතා කරලා කිව්වත් මං දෙවි පිහිටේ බුදු සරණයි කියලා තමයි අවසන් කරන්නේ. අවසන් නැහැ කියලා කියන්නේ මට කියලාත් නැහැ එහෙම. ඒක උන්වහන්සේට දුරකතනෙන් කතා කරා නම් කියේ.